අමතන්තේ භික්ඛවේ න පරිභුඤ්ජಂತಿ සාගතා සති න පරිභුඤ්ජಂತಿ යමෙක් සාගතා සතිය පරිභෝග නොකරනා නම් ඒ අය අමෘතය පරිභෝග කරන්නේ නැත අමතන්තේ භික්ඛවේ පරිභුඤ්ජಂತಿ සාගතා සති පරිභුඤ්ජಂತಿ මහණෙනි යම් කෙනෙක් සාගතා සතිය පරිභෝග කරනවා නම් අමෘතය වළඳන්නේ වෙනවා අමතන්තේ සම්භික්ඛවේ අපරිභුත්තං යේ සංඛාගතා සති අපරිභුත්ත යම් කෙනෙක් කාගත සතිය වැළඳුවේ නැත්නම් එය සම්මුතිය වැළඳෙන්නේ අනතන්තේ සම්භික්ඛවේ පරිභුත්තං යේ සංඛාගත සති පරිභුත්ත යම් කෙනෙකුට කාගත සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතිය වැළඳුවාය වෙනවා අනතන්තේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගත සති විරද්ධා යම් කෙනෙකුට කාගත සතිය වැළඳුණේ නම් අමෘතිය වැළඳුණා අමතන්තේ සම්භික්ඛවේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා යම් කුට කාගත සතියේ හොඳින් වඩන්ට ලැබුණේ නම් එයත් අමෘතයේ වැළඳු අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා කාගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයේ නිසිද්ධි මාර්ගයේ අභිධර්මයේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ පටිසම් එවාගේ අභිධර්මයේ විභාග පාළියේ පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් වෙ තියෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කාගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම් වල තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කාගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කාගත සති වශයෙන් ගැනීම භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතියේ ඉරියාපත මනසිකාරය චතු සම්පජඤ්ඤය පටිච්චෝල මනසිකාරය ධාතු මනසිකාරය සහ නව සීගතිකය සියලු 14යි කාගත සතියේ තියෙන සතර වැදාරුන් කාගත සතියේ නම් වර්ණ කසින වශයෙන් කාගත සතිය වැඩිමයි නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාතු කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල ප්‍රතිපූල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපි දේශනාවේ අද ඉදිරිපත් කරන ලබන්නේ ප්‍රතිපූල මනසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුලවාද සූත්‍රයේ මහා හත්ති ප්‍රදෝපන සූත්‍රය ධාතු භංග සූත්‍ර ආදීෙහි මේ කාගත සතියේ ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවාගේ මජ්ක්‍ධිම නිකායේ කාගත සති සූත්‍රයේ ප්‍රමණ වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාප්‍රත්‍ය අස්ස සමාප්‍රත්‍ය උපදවා ගැනීම පිළිබඳව දේශනාව සඳහන් වෙනවා. එහෙත් මේ ධාතු සාකාර කාගත සතියේ බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්‍ය පිළිවෙතකයන්ට මේක විශේෂවන්නේ නැහැ, අරුමුවන්නේ නැහැ. බුදු ශාසනයේ ප්‍රමණයයි කාගත සතියවත් මේ ප්‍රතිකූල මනසකාර වශයෙන් ගැනීම කාගත සතිය වඩන ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මඟඵල නිවන් ලැබුවා නම් නැදිම දෙනෙක් ලැබුවේ මේ ධක්ඛින් සාකාර ප්‍රතිකූල මනසකාර කාගත සති භාවනාවේ නිසා දැන් අද ඒ ප්‍රතිපූල මනසකාර සම්බන්ධ කාගත සතිය ගැනයි අපේ මේ දේශනාව. නිසා මේ කාගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් ඵලමින් අපි ප්‍රකාශ කළා. කාගත සතිය වඩන්න සැපින් නිදෙනවා. සැපින් අවදි වෙනවා. නපුරුසියනේ නොදකින්න වෙනවා. එවාගෙම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවද දසවිස නිමි ශරීරයෙන් ගත නොවී යනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. මොන පමණක් මේ සකල ශරීරයෙන් වර්ණ සම්පන්න වෙනවා. වාගේ සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. සෙනිකෝ සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ නනා සිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වය සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු බණ යන්නේදී පවා ඥාන සංසවින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කායගත සති භාවනාව වැළඳීමේවත් පරිබෝධ කිරීමේ අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගය, මහත්ම අර්ථය, මහත්ම යෝගාක්ෂේමය, සති සම්ප්‍රඥය, ඥාන දර්ශනය, මෙලව සැප මේ හිතසුව වාගේම විඥා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදීන අනේකානිසංසක වෙනදෙන බැවින් සෑම බෞද්ධයෙකු මේ භාවනා ක්‍රමයක් අදාරා සබාගත යුතුයි. මේ භාවනාවෙන් සමත වශයෙන් වැඩීමෙන් ප්‍රතිකූල වශයෙන් වැඩීමෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා. හේතුව ප්‍රතිකූල භාවනා අරමුණෙහි විකක් විකාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ. ප්‍රථම ධ්‍යානයේ විහාත විචාරකේචාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනියාගේ ධ්‍යාන ලබන්ට ප්‍රතිකූල මනසකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ ධර්ම සාකාර කාගත සතියක් දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන ප්‍රථම ධ්‍යානයේ ප්‍රමණයයි. දිනක් මලේදේව මහ රහතන් වහන්සේ යදින්න අවස්ථාවකදී මන්නක කියන රහතන් වහන්සේ නම සමීපයේ තරි සාකච්ඡා කළා. කියා හිතා ආයුෂ්මත් මලේදේව විශ්වවිද්‍යාල වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ල කිස්තරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවස්ට එක ධ්‍යානයක් වැඩින් දත්ින් සාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 වසරින්ද සමහර විට එක දහසක් එක ධ්‍යානයකින් එක දහසක් අනිත් ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ තමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ දත්ින් සාකාරයේ කොටස් 32කින් ප්‍රථම ධ්‍යාන 32ක්ම ලබාගෙන සිටි රහතන් වහන්සේ නම. එතින් කියනවා කේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම ධ්‍යානයක් බැගින් ලබන්න පුළුවන් බව. එනිසා මේක සලක බැලුවොත් භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ ධක්ඛින් සාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබෙලා තියෙන්නේ කියලා. මේ ධක්ඛින් සාකාර භාවනාව ගැන පිටකත්‍රයෙන් සවිස්තරව තියෙනවා. මිනිය පිටකෙත් තියෙනවා, සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ ධක්ඛින් සාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක් වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්නේ කමිතු වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමත් අවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික කතාවල දක්වන උපදෙස් වෙනවා. ධක්ඛින් සාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්ග්‍රාණ කෞසල්‍ය 7කු. මනසකාර කෞසල්‍ය 10කු ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ග්‍රාණ කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර 7ක් තියෙනවා. ඒ ආකාරයෙන් මේක දැනගෙනගෙන තියෙන්න ඕනේ. මනසකාර කෞසල්‍ය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාරය 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදෙස් 10ක් තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා මේ සප්තවිද උද්ග්‍රාණ කෞසල්‍ය හේවත් දැනගෙන ගැනීම ක්‍රම 7. වචසා, මනසා, වන්නකෝ, සංඛානකෝ, දිසිතෝ, ප්‍රෝකාසතෝ, පරිච්ඡේදතෝ කියන ආකාර 7න් වචනින් මේ ප්‍රගුණ කරගන්න අවස්ථාවදී මේ 7 ආකාරය ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවෙන හැටි දැනගන්න ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්න ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංඛානතෝ ඒ එක එක කොටාසික හැඩහුරුකම දැනගෙන තියෙන්න ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ දිශාව, නාමයෙන් යට යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ ඒ කොටාස ශරීරයේ පිහිට තැන් දැනගෙන තියෙන්න ඕනේ. පරිච්ඡේදතෝ ඒ ඒ කොටාසයන්ගේ සීමාව ඉන දැනගෙන තියෙන්න ඕනේ. මේ සත් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්න. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 කියන අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුද්දකෝ නාතිසීගතෝ නාතිසනිකතෝ විච්ඡේප ප්‍රතිබාහනතෝ පඤ්ඤාති සමතික්කමතෝ අනුකුබ්බ මුංචනතෝ අප්පනාතෝ කායෝච සුත්තංකා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරය දැනගෙන ඕන මනසකාරයෙන්වත් මේක සිතින් භාවනා කරන්නද. දැන් අපි සලකා බලමු උද්ධාන කෞසල්‍ය හතගෙන කෙටියෙන් වචිසා කියන වචනින් සත්‍යයනා කිරීම. ත්‍රිපිටක දානීය කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕන වචනින් සත්‍යයනා කිරීම. දිනක් මලියදේ මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා ක්‍රමතහන් වඩන්න ස්වාමීන් වහන්සේ දෙනම. ඒ දෙනමට ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනි පොත්පත් වල නෑනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙන්නේ නැවිලා කර්මස්ථානෙ ඉන්නවා. ඉතින් වහන්සේලාට මොන තරම් හොඳින් මේ වචන ප්‍රගුණයක්ද? නම එමෙ මලියදේ මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ආසුතුන් වහන්සේලා මේ කර්මස්ථානයේ මාස 4ක් වචනින් සත්‍යඥාන කරන්න කිව්වා. එයින් පහදලි වෙනා මේක හැම කෙනෙක් කලින් සත්‍යඥාන වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනින් සත්‍යඥාන කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනින් සත්‍යඥාන කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණයි. ඒ 32 මුල සිට අගට අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා මේ සත්‍යඥාන ශීර්ෂය නිමෙන්න. ඒක සරසුමුයි. කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරෝ අත්ථි අත්ථිමින්ජා වක්ඛං හදයන් යක්නම් කිලෝමකම් තිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං හරිසං මත්තුංගං පිට්ඨං සෙන්හං කුබ්බෝ ලෝහිකං සේදෝ මීදෝ අස්සූ වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. මේ මුලසිත අගට දින පහක්ම උදේට දසවාරයක් දවල්ට දසවාරයක් සවස්ට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්න තියෙනවා. හැබැයි 30 වාරයකින් අඩුම ප්‍රමාණය සමාත කාලේ තියෙනවා නම් සමාත පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරයේ නෙමෙයි එකවරට 100ක් 50ක් කියනක් වරදක් නෙක වැඩගත් වෙනවා. කියන්නේ කියන්නේ ප්‍රගුණ භාවයේ වැඩෙනවා. මේක නෙ අඩුම ගණනේ. දැන් දවසේ 3 එකක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නුගතට පාඩුවක් නෑ. නමුත් මේ භාවනාව දවසේ 3 එකක් උවර උපදවාම කරන්න ඕනේ. අඩුම ගානේ එක වේලක් 10 වාරයක්. උදේට 10යි දවල්ට 10යි සාරාත්‍රි 10යි. එතකොට මෙන්න අනුලෝම වාසීන් 32 දවස් 5ක් වචනින් කියවනවා. ගොඩාක් ශබ්ද නගන්නේ සමන්ත වෙන්න පමණයි. සමන්නේ සමන් කියන වචන ඇහෙන්න පමණයි මේක කියවන්නේ. ඊළඟට ප්‍රතිලෝම වාසීන් මුත්තං රසිකා සිංහානිකා හේලෝ වස අසු මේ දෝසේ දෝ ලෝහිතං කුබ්බෝ සිංහං පිත්තං මත්තුලිංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්පාසං තිහකං කිලෝමකං යකනං හදයන් වක්ඛං අට්ඨිනින්ජා අට්ඨි නහාරෝ මංසං තචෝ දන්තා නඛා ලෝමා කේසා. මේන අගසුත මුලට එකට කියන්නේ ප්‍රතිලෝම පටිනෝ වශයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්න ඕනේ. උදේ වරුවට දසවාරයයි දවල් වරුවට දසවාරයයි සංඝාට දසවාරයයි. එතකොට මෙන්න දවස් 5ක් පටිලෝමයි. ඥාත අනුලෝම වශයෙන් මේ පටිනෝ වශයෙන් දෙකම දවස් 5ක් දෙකින් සංඝයනා කරන අවශ්‍යයි. දැන් අපිට 32 අනුලෝම පටිලෝම වශයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා දවස් 15ක්. අද මාසයක් යනවා. ඊළඟට බෙදගන්න කොටස් 6කට නේද. කාටි පංචකය, වක්ක පංචකය, සප්පාස පංචකය, නත්තිලිංග පංචකය, නීද චක්කය, මුත්ත චක්කය කියලා. මේ කියන්නේ මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන කලමින් කාටි පංචකය ගන්නවා. දැන් අර 32 දවස් 15ක් වශයෙන් කියවලා ඊට පස්සේ ගන්නේ රුම පංචකයයි. කාටි පංචකය. ඉතින් කේසා ලෝම නඛා දන්තා තචෝ මේ දවස් පහක්ම ඒ වචන පහ පමණ භාවිතා කරන එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින් දවසක 30 වාරයක් ඊළඟට ඛච්ඡෝ ජාන්තානඛාලෝ මාකේසා අදට මුලට ඒ පහ 15ක් සජ්ජායනා කරනවා ඥාතං කේසාලෝ මානඛා දන්තා තතෝ ඛච්ඡෝ ජාන්තානඛාලෝ මාකේසා මේ දවස් පහයි දැන් පංච පංචයේදීම දවස් 5ක් ගත්තා 15ක් ගත වෙනවා ඒ වගේම ඒ පහව ඉක්මවලා ඊළඟ දාහම වක්ක පංචකේ ඊළඟ දාස් පහක් නම් මන්සන්නහාරෝ අට්ටි අට්ටිමින්ජා වක්කංස දාස් පහයි වක්කං අට්ටිමින්ජා අට්ටි නහාරෝ මන්සං කියා දාස් පහයි මන්සන්නහාරෝ අට්ටි අට්ටිමින්ජා වක්කං වක්කං අට්ටිමින්ජා අට්ටි නහාරෝ මන්සං කියා අනුලෝම ප්‍රතිලෝම දෙකම දාස් පහයි එතනත් දාස් 15ක් ගත වෙනවා දැන් මාසයකමාරක් ගත වෙන ඔය චකතන. ඊළඟට කේසා ප්‍රත්‍යං වක්ඛන් දක්වා කොටක් 10ම අනුලෝම දවස් 5යි, ප්‍රතිලෝම දවස් 5යි, අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි, එතන 15ක් යනවා මාස දෙකක් තියෙනවා. ඊළඟට පප්පාස පංචකේ හදයන් යකනම් කිලෝමකම් 30කම් පප්පාසං කිය අනුලෝම දවස් 5යි. පප්පාසම් පිහකම් කිලෝමකම් යකනම් හදයන් කියා ප්‍රතිලෝම දවස් 5යි. අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. එතනක් අද මාසයක් ගත වෙනවා දැන් මාස දෙකමාරයි. ඊළඟට හේසාපතන් පප්පාසන් දක්ව කොටස් තුනම අනුලෝම දවස් 5යි. කොටස් තුනම ප්‍රතිලෝම දවස් 5යි. කොටස් තුනම අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. දවස් 15ක් යනවා ඒකට. දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන පොදුම දෙන්නේ. ඊළඟට ගන්නේ මත්තුලංග පංචකය. මේකෙන් අංසං අංසගුණං උදරියං කරේසං මත්තුලංගං අනුලෝම දවස් 5යි. මත්තුලංගං කරේසං උදරියං අංසගුණං අංකං පත්තුලංග දවස් 5යි. එනස අනුලෝම පත්තුලංග දවස් 5යි. ඒකට දවස් 15යි. දැන් මාස 3මාරයි. ඊළඟට මුල කේසා ප්‍රතම් මත්තුලංගං දක්වා කොටස් 4 නිකාස කරලා අනුලෝම දවස් 5යි. පතිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි දැන් මාස 4ක් යන ඔය කොටසට ඊළඟට ගන්න මේක චක්කය ඒ කියන්නේ පිට්ඨං සිංහං කුබ්බෝ ලෝහිතං සේදෝ නීද එහෙනම් අනුලෝම දවස් 5යි නීදෝ සේදෝ ලෝහිතං කුබ්බෝ සිංහං පිට්ඨං පතිලෝම දවස් 5යි නැවත අනුලෝම පරිලෝම දවස් 5යි දවස් 15යි දැන් මාස 4මාරයි ඊළඟට ගන්නේ හේසාපතං මේ දෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා. දවස් 5ක් ප්‍රතිලෝම කරනවා. දවස් 5ක් අනුලෝම ප්‍රතිලෝම කරනවා. දැන් ඒක මාසය 5ක් සම්පූර්ණයි. ඊළඟට ගන්නේ මුක්ති චක්‍රම්. අන්තිම කොටස. ඒ කියන්නේ 80 වසා කෙලෝ සිංහානිකා ලසිකා මුක්තං. දවස් 5ක් අනුලෝම. මුක්තං ලසිකා සිංහානිකා කෙලෝ වසා 80 ප්‍රතිලෝම දවස් 5යි. නැවත අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. එතන අද මාසයයි ඥාතතර මුලින්ම වගේ කේසාපතන් මුක්තන් දක්වා දවස් 5යි මුක්තන් සිට කේසා දක්වා ප්‍රතිලෝම දවස් 5යි අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි දැන් මාස 6ක් පිරුණා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවාමයි ඒ කියන්නේ දැන් වන්නතු සංඛානතු දිසතු ඕකාසතු පරිච්ඡේදකේ මේ කොටස් කල්ලක් ඉගෙන ගන්නවානි ගුරුවරයා ළඟ ගුරු උපදේශයක් ඉගෙන ගන්න ඕනේ. එතකොට කේසාවේ වර්ණය, කේසාවේ සතහන, කේසයන්ගේ පිහිට දිශාව, කේසයන් පිහිට ස්ථානය, කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එකින්දෙක සිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමාගමක කොටස් වැටහීම වර්ණ සංකාන දිශා අවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන්නේ උද්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උද්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. හේන්දකේ ඒ ප්‍රතිකූල වශයෙන් වැටෙන්න පේන්න පටන් ගන්නවා. ප්‍රතිකූල වශයෙන් වැටෙන්නද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රතිකූල අරමුණේ ප්‍රථම ඥාන වශයෙන් සිත සමාගමක් වෙනවා. දැන් අපි සලකා බලමු මනස දැන් වචිසා සජ්ජායනා නිමේ කියන්නේ ඊළඟ මනස. මනස සජ්ජායනාට නියම මාස 6ක් නියුතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනෙන් සජ්ජායනා කරන ක්‍රම ඒ ක්‍රමයෙන් මාස 6ක් සිටින් ආවර්ජනා කරනවා. මේ වචනේ සත්‍යඥානාක්‍රිය නිස්පලවන්නේ නැහැ. වචනේ සත්‍යඥානාක්‍රිය නිසා මනසින් සත්‍යඥානකරنده ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනේ සත්‍යඥානාක්‍රිය මේ ප්‍රයෝජනෙ. අනේ කාමික වැඩගත්ම කාරණේ මේකයි. මේ ප්‍රතිපූර්ණ මනසකාරයෙහි පිටු රැඳෙන්නේ නැහෙනි. පිටු රැඳෙන්නේ. හේතුව පිළිකුල් ආරමුණ බල බලා ඉන්න කවුරු කැමති නැහෙනි. ඒක නිසා මේ පිළිකුල් ආරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලන්න මිනිහකම යනකොට යම්කිසි එකක් ප්‍රමාණයට තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞසල්‍යයේදී ඒ සම්බන්ධ පහදින කරුණු ඉදිරිපත් වෙනවා. ඒකට මනසා කියන මේ සිටි ආවර්ජනා ක්‍රීමේදී අර වචනේ සත්‍යඥානාකේ නිරූපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යඥානාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුකුබ්බකෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කියවනේ. ඒවා තනින් තනින් අතුහරින්නට අනුපිළිවෙලින් අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. මේ අනුලෝම ප්‍රතිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්න නැතුව වරද්දවන්න නැතුව කියන තමයි අනුකුබ්බතෝ කියන සඳහන් වෙන්නේ. ඒක මෙලින් කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙහෙ කරන්නට ඕනේ. නාතිසේගතෝ ඉතා ඉක්මන් යුවි සිතින් වර්ජිනා කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් කියන්නේ වැටෙන්නට යනවා. ඉක්මන් වෙන්නේ නැතුව නාති සංකතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. බොහෝ සියෙන් පානම් ප්‍රමා වෙනවා නම් සිතින් සිහි යනවා. දෙනේ නාරමුණුව සිහිත යනවා. ඒක නිසා ඉක්මන්ද නොවි සමාද නොවි සාන්තව හේලියෙන් හේලියට අනුපිළිවෙලින් ඉමු කරන්න ඕනේ සිතින්. ඊළඟට විචීති ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිත නෙක් නෙක් දේවල්ගත විසිරියන්න පුළුවන්. ඒ වෙනම ලක ගන්න තෝනේ ඒ සඳහා සිහිය පිහිටුවා ගන්න තෝනේ සිහිය පිහිටුවා ගන්න තෝනේ කියන්නේ එකම කාරණිය වුණ වැඩි වේලාවක් ජීවන් හිතේ පුරුදු වෙනවා ඒක තමයි විකිත අතරක් නේ අපි හිතමු දැන් කේසා ලෝමා නඛා දන්තා මොනවයි කියලා කියනවනේ කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතිරින් අතින් හිත දුවන්න පුළුවන් බැරි කේසා කියනකොට කේසා කේසා කේසා කේසා කේසා එක වැඩි වේලාවක් හිතින් කියනවා. ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා. ඒතුවට හිතට එහා මෙහා දුවන්නේ වෙනාවක් නෑ. ඒ වෙලාවක් නැති නිසා දුක්ඛේත ප්‍රතිබාහණේ කියන උත් විසිරීම වලකින්. එවාගෙන සංයුක්ත සමිතිකමනතෝ අනුකුබ්බතෝ මේ අනුකුබ්බ මුංචනතෝ අනුකුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට ආගතාග සිට මුලට පංචකවාදී වශයෙන් කියාගෙන යනකොට හිතින් යමක් යමක් ගැටෙන්නේ නැති වැඩි යමක් ඇතේනවා. ගැටෙන්නේ නැති එක අත්හරින්න ඕනේ. ගැටෙන්නේ එක ගන්න ඕනේ. ඒ නිසා ගැටෙන්නේ ගැනීම තමයි අනුකම්ප මුංචලිතෝ කියන්නේ. සමාන්ත අනුකලවලින් නිහිකරණ යාමේද ගැටෙන්නේ නැති එක අත්හැරලා ගැටෙන්නේ එක ගන්නවා. ඊළඟට සංඥාත් සමිතික්කමනතෝ දැන් මේ වැටෙන්නේ ඒ වැටෙන කොටසේ පාටක් පේනවා හැඩරුවක් පේනවා නඩුරුකමක් පේනවා පිටි දිශාවක් පේනවා පිටි තැනක් පේනවා ඒක ඉමත් වෙනවා නම් ඒකත් අන්‍ය උද්ඝහ නිමිත්තකම පහළ වෙලානේ ඒක නිදිනීම හරි ඒක අධ්‍යයනය හරි දැනීම හරි ඊළඟට තියෙන්නේ කුමක්ද ඒකෙන් දිගෙනෙනා ප්‍රතිපූල සංඥාව ඒකකක් පාසා පාටින් පිළිකුලයි සතරණින් පිළිකුලයි ගන්ධයින් පිළිකුලයි ආසිත කුණපියංගෙන් පිළිකුලයි කුසුත්යන් වශයෙන් පිළිකුලයි ඒ පිළිකුල රැඳෙන කොටම ප්‍රති සමාධි වෙනවා අන්න ඒකට කියනවා සංඤප්ති සමචිත්තමනිතෝ දැන් කේසා ලෝමහනි කී කියටි නම් කියවනේ ඒ නම වශයෙන් නෑ ඊට පස්සේ තමන් වශයෙන් නෑ ඒ මේක වර්ණයෙන් පිළිකුලයි සතරණයෙන් පිළිකුලයි කියන දවස වෙන්නේ ඒක පේනවා හිතට අරමුණ වෙනවා පාත තේරෙනවා ඒ පාත අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා හිතේ වැටහීමක් තියෙනවා ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහීමක් තියෙනවා එවාගෙන හැදුම රූපම නිසා එවාගෙන පිහිට තැන නිසා එවාගෙන ආසිත වෙනස් සිටියන් නිසා පිළිකුල බංග වැටහෙනවා ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි ඒ කේතේ කොටාසල නම නෙමෙයි ඒතර කියන්නේ පටිච්චෝල වචනය පාලිය නම් පටිච්චෝල පටිච්චෝල පටිච්චෝල කියනවා සිංහලෙන් නම් අපි තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උඩ උපකාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රේමියට මෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණය ලැබෙනවා. ඊට පෝචාර හේතු සුඛේකාග්‍රතාසයත ප්‍රථම ධ්‍යාන අර්පණය පහළ වෙනවා. ඒ ප්‍රථම ධ්‍යාන අර්පණය